ඇත්තටම බෞද්ධ නිකායේ මහානායක හාමුදුරන් වහන්සේට භික්ෂූන් වහන්සේලා පිළිබඳව නෛතික බලයක් හමුවීම යහපත් දෙයක්. එතකොට උන්වහන්සේලාට තමන් වහන්සේලා බලාපොරොත්තු වෙන විදිහේ ශාසනික භික්ෂු සමාජය ඇති කරන්නට පුළුවන්. නමුත් මේ පනතේ පුංචි ගැටලුවක් තියෙනවා. මේ පනතේ දාලා තියෙන කිහිපයක් ගැටලු සහගතයි. මේ ගැටලු සංශෝධනය වෙලා සකස් වෙලා මේ පනත සම්මත වෙනවා නම් වඩා සිද්ධකර කිහිපෙවිදි සමා සම්බන්ධතාවයක් සහිත සුපජාවක් බිහි කරගන්නට පුළුවන්කම ලැබෙනවා.